මේළඟ පාර්ලිමේන්තු බලය ගොඩනගන්නේ ඔබ හිතන විදියට රනිල් වික්‍රමසිංහ වටාද මෛත්‍රීපාල සිරිසේන වටාද? ඊළඟ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අති බහුතර ආසන ප්‍රමාණය ගන්න එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ 113 ඉක්මව ගන්න පුළුවන්කම දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිතුමා කර කියන දෙයක් තමයි. ඒක ඉතාම හොඳ අදහසක්. අවුරුදු දෙක තුනකටවත් මේ රටේ හැමෝම එකතු වෙලා වැඩ කරමු. ඊළඟ පාර්ලිමේන්තුවම මම ආණ්ඩුව කරනවා. ඒක ඉතාම ඉතිහාසයේ මෙතෙක් හිටපු නායකයන් නොකියපු ඉතාම වැදගත් අදහසක්. අපේ රටට ඕන කරලා තිබුණ වැදගත් අදහසක්.